नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धिमि शरण्या नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरण्यामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरण्यामि नमस्कार वेवा तुनुर्वनत समदा तिसारन सारनयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनि උදේවරුවේ අපි ඉගෙන ගත්තේ බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච ස්වාමින් වහන්සේ නමක් මාර්ගේ වරද්දගෙන භාවනාව කියලා හිත හිත ධර්මයට අයිති නැති දෙයක් කල්පනා කරන්න ගිහිල්ලා යාන්තම් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේව බේරගත්ත හැටි දැන් මේ හවස්සරේ දේශනාවටත් සම්බන්ධ ඒ ස්වාමීන් වහන්සේමයි මේ දේශනාවේ නම අර උදේ කියන නම මොකද්ද චූලමාලුන්ක සූත්‍රය දැන් ඉගෙන ගන්න මහා මාලුන්ක සූත්‍රය උදේක කෙටි විස්තරයක් මේක ටිකක් දීර්ඝව තියෙනවා ඒ නිසා මේ සූත්‍ර දේශනාවට කියනවා महामालुंके सूत्रे कियला बुद्धिजानन वहांसे इदा वदहिते शवत्नुवर जेतवनारामे इदा दमसभा मंडपे वदहिति स्वामीन वहांसेला तिं रस्सला हितिया बुद्धिजानन वहांसे स्वामीन वहांसेलागिं මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ඔබට ඕරම් භාගී සංයෝජන පහක් ගැන කියා දීලා තිබෙනවා ඒක මතකද කියලා ඇහුවා මොන සංයෝජනද ओरं भागी के लकियाने दें उब दन्नवा में लोक तुनक तीनो काम लोक रूप लोक अरूप काम लोक के यतत बेंदता बन्न देट कियनवा ओरं भागी संयोजन केला दोड़े काम लोक के यतत बेंदता बन्न देवल बंदन पहक नदियुन सितक तीनो बंधन पहा मत कदला बुद्धिजानन वहांसे अर स्वामी वहांसे लागे हुआ मेकिंग अब पहदिली बुद्धिजानन वहांसे धर्मे देशना करनवा एवगेम श्रावकेंगे मत के कोहमद कियला विमर्शन එවන අපට තේරෙනවා මේ ධර්මය නිකම්ම අසුබ ප්‍රමණින් සම්පූර්ණ වෙන එකක් නොවේ මේ ධර්මය අහලා හිතේ දරා ගන්න ඕන හිතේ දරාගෙන ඒට අනුකූලව නුවණින් කල්පනා කරන්න ඕන අන්න එතකොට තමයි මේ ධර්මයේ ටික ටික ටික අපිට තේරෙන්න පටන් ගන්නෙ අපට එතකොට තමයි තේරෙන්නේ ධර්මයේ ගැන සිහි කලේ නැත්නම් යාට ජීවිතේ සිහිය පිටින් නැතු යනවා. සිහිය පිට නැතුණාට පස්සේ එයා ලෙඩ වෙද්දී කරදර වලට පාත්‍ර වෙද්දී එයා කරන්නේ ධර්මයට බයින එක. මම මෙච්චර පින්කම් කරනවා මටමයි මේ වදේ. ඇයි මේ ලෙඩ වෙන්නේ අපි භාවනා කරන අයනි. එතකොට පැහැදිලිව තේරෙනවා එයා භාවනාව කියලා කරලා තිබෙන්නේ ජීවිත අවබෝධයෙන් තොර එකක්. ජීවිත අවබෝධයෙන් තුල තිබෙන එකක් නම් එයාට කිසි ගැටලුවක් එතන හටගන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම විදියට තේරුම් ගත්තා නම් එයාට හැම තිස්සෙම මේ ධර්මයේමයි දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් ඇහුවේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේලාගෙන්? පෝරම්බාගේ සංයෝජන ධර්ම පහක් උගන්වා තිබෙනවා. ඒ පහ මතකද? එක පාඩ ඉස්සරහට පැන්න අරහාමුදුරුවෝ. කවුද? මාළිංග පුත්තා අඳුරු ඉස්සරහට පැනලා කිව්වා මං දන්නවා දන්නවා කිව්වා. බොහෝ විට මේ දන්නවා කියලා ඉස්සරහට පයින් එක්කින දන්නේ නැහැ. ඒක මෙතනත් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ මාළිංග පුත්ත ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, "හා එහෙනම් කියන්න බලන්න මොකද්ද? දන්නේ මොකද්ද?" කියලා ඇහුවා. කවුරුත් දන්න විදියට තේරුවා. කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, "මම මතක තබාගෙන ඉන්නේ මෙන්න මේ විදියටයි." භාග්‍යතුන් වහන්සේ අපට සක්කාය දිට්ඨිය ඕරම්භාගී සංයෝජනයක් කියලා කියා දීලා තියෙනවා. ඊළඟට මෙයා කියනවා භාග්‍යතුන් වහන්සේ අපට කියා දීලා තිබෙනවා විචිකිච්ඡාව ඕරම්භාගී සංයෝජනයක් කියලා. භාග්‍යතුන් වහන්සේ අපට කියා දීලා තිබෙනවා සීලබ්බත පරාමාස ඕරම්භාගී සංයෝජනයක් කියලා. භාග්‍යතුන් වහන්සේ අපට කියා දීලා තිබෙනවා කාමච්ඡන්දය ඕරම්භාගී සංයෝජනයක් කියලා. භාග්‍යතුන් වහන්සේ අපට කියා දීලා තියෙනවා ව්‍යාපාදයේ ඕරම්භාගී සංයෝජනයක්. ඔය විදිහට තමයි මේ ස්වාමීන් වහන්සේ මේක එක පාඩම තේරුවේ. හැබැයි මේ තෝරපු විදිහ අපේ දැනුමට හරි නේද? ඇයි අපි දන්නේ පංචෝරම්භාගී සංයෝජන මොනවද කියලා අහුවොත් අපි අවිද්‍යරාපට වගේ අපිත් එක පාඩම කියනවා සක්කාදිට්ටි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පාටික. මේ ස්වාමීන් වහන්සේ තාන්නේ විදිහට කිව්වා. බුදුරජාන් වහන්සේ අනෝ ඈ කාටද මාළුන් කිව්වත් මං ඔය විදිහට කියා දීලා තිබෙන්නේ. අන්න එහෙනම් අපට තේරෙනවා මේ සූත්‍ර කියවනකට. එහෙමනම් අපි ඉගෙනගෙන තියෙන මතකය සම්පූර්ණ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය විදිහට කියාගෙන ගියොත් නම් අන්‍යාගම් කාරයෝ පොඩි එකාද උපමාව අරගෙන ඔච්චම් කරන්න පටන් ගනි කිව්වා. මොකද්ද මේ අන්‍යාගම් කාරයෝ පොඩි එකාගේ උපමාව අරගෙන ඔච්චම් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත්ත, මේ උපන්න චූටි දරුවන් මේ උඩු බැල්ලෙන් අතරේ බුදියෙන ළමයි. මේ අයට මොකද්ද තියෙන සක්කාය දිට්ඨිය කියලා අහවි. මේ අයගේ සක්කාය කියන අදහසක්වත් පුංචිකෙකුට නෑ. කොයි සක්කාය දිට්ඨියක්? සක්කාය දිට්ඨිය තියෙන්නේ පොඩි දරුවන්ගේ අනුසේවසේ. අනුසේවසෙන් කිව්වේ ඔව් යටපත් වෙලා අභ්‍යන්තරෙ තියෙන්නේ. ටික ටික මෙයා උස මහත් වෙලා කාලවිල හැදිලා එන්න ඕනේ. එතකොට තමයි මේ විස දල් ඔක්කොම එන්නේ. ඉපදිච්ච ගමන් දල් නැහැ. දත් වගේ. ඉපදිච්ච ගමන් දත් තියෙනවද? නැහැ. කාලයක් යන්න ඕනේ. දත් ටික ගන්නට එනවා. මේ වගේ අනුසේ චිත්තාභ්‍යන්තරේ තියෙනවා. කාලයක් යනකොට ආ උඩට මතුවලා එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාළුන්ගේ පුත්ත මේ ඉපදිච්ච පුංචි දරුවන්ට උඩුබැලිය අතට නිදාගෙන ඉන්න පුංචි අයට ධර්මයේ කියලා කිසිම හැඟීමක් නැහැ. එහෙම එකේ කොහෙද ධර්මයේ ගැන විචිකිච්ඡා. විචිකිච්ඡාව තියෙන මේ පුංචි අයගේ හිත ඇතුලේ. ඒවා එන්නේ ලොකු වුණාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත්ත මේ ඉපදිච්ච ගමන් උඩුබැලිය අතර නිදාගෙන ඉන්න පුංචි දරුවන්ට සීලය කියලා හැඟීමක් නැහැ. එහෙම එකේ කොහේද සීලබ්බත පරාමාස. හැබැයි සීලබ්බත පරාමාස යාතුල තියෙනවා තියෙන්නේ අනුසේ වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාළුන්ගේ පුත්ත ඉපදිච්ච පුංචි දරුවෝ උඩුබැල්ලෙන් නිදාගෙන සිටිද්දී මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලෙනවා කියන එකක් හිතෙන්නේ නැහැ ළමයින්ට. එයාට කාමයේ කියලා හැඟීමක් නැති එකේ කොහේද? කාමච්ඡන්දයක්. ඒ කාමච්ඡන්දේ තියෙන්නේ අනුසේ වශයෙන්. හිත ඇතුලේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මාළුන්ගේ පුත්ත ඉපදිච්ච මේ පුංචි අයට උඩුබැලිය අතර නිදාගෙන ඉන්න මේ පොඩි දරුවන්ට මේ සත්‍යයෝ කියලා හැඟීමක් නැහැ. එහෙම එකේ කොහේද මේ සත්‍යන් කෙරේ තරහක් හටගන්නේ? ඒ තරහ ව්‍යාපාදයේ තියෙන්නේ අනුසේ වශයෙන් කියලා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු වෙලාවේ ආනන්ද හාමුදුරුව නැගිටලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඒට කාලයයි, ස්වාමීනි සුගතයන් වහන්සේ මේ ඒට කාලයයි, භාග්‍යවතුන් වහන්සේ ඌරම් භාගීය සංයෝජන ධර්ම පහගෙන වදාරන සීක්වා මේ අපි භික්ෂුන් වහන්සේලා මේක අහගෙන මතකේ දරා ගන්නම් කියලා ඉල්ලීමක් කළා. අන්න එවෙල ඉඳලා තමයි දැන් මේ දේශනාව සම්පූර්ණයෙන්ම විස්තර වෙන්නේ. හිත දියුණු කරන කෙනෙකුට වටිනා කරුණු රාශියක් මේ දේශනාවේ අන්තර්ගතව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නවා මෙහිම පින්වත් ආනන්ද අසෘතවත් පුතඥෙක් ඉන්නවා. මොකෙද ඉන්නේ? අසෘතවත් පුතඥෙක්. අසෘතවත් පුතඥයා කිව්වේ ධර්මශ්‍රවණය සලසාගත්තු නැති. මොකද ඒගොල්ලන්ගේ ලක්ෂණ? අරියානං අදස්සාවි, ආර්ය දර්ශනේ නැති. අරි ධම්මස්ස අකෝවිදු, ආර්ය ධර්මයට අදක්ෂ. මොකද මේ ආර්ය ධර්මයට අදක්ෂ කියන්නේ? ඔව්, ආශ්‍රිත පුතඥය හැමතැනින්ම හිල්ලෙච්ච ටයර් එකක් වගේ. හුලං ගහනවා ගහනවා ගහන ගහන හුලං පිට වෙනවා. සිදුරු නැති ටයර් එකකට හුලං ගැව්වොත් මොකද වෙන්නේ? ඒ ටයර් එකට ඒ හුලං අල්ලනවා. සිදුරු තියෙන ටයර් එකට හුලං ගහනවා. ආන් ඒ වගේ අසුතුවත් පුතඥය. ධර්මයේ කියනවා කියනවා කියනවා දක්ෂ නැහැ. තේරෙන්නේ උමනාකාරණෙන් නෙමෙයි අල්ලන්නේ, උමනා නැති කාරණේ. ඒකට කියනවා අදක්ෂයි කියලා. හිල් වෙච්ච ටයර් එක. එතකොට එයා අදක්ෂයි, එයා හික්මෙන්නේ. එයාට තේරෙන්නේ නැහැ හික්මෙන්න. මෙන්න මේ අසුත පුතඥයාස සත්පුරුෂ ධර්මය දන්නේ නැති, සත්පුරුෂ ධර්මය තේරෙන්නේ නැති අදක්ෂ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා ඉන්නේ සක්කාය දිට්ඨියට යටවෙච්ච හිතින්. කුමකට යටවෙච්ච හිතින්ද? සක්කාය දිට්ඨියට යටවෙච්ච හිතින්. සක්කාය දිට්ඨිය කියන වචනේ ඔබ තේරුම් ගන්න ඕන. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. පංච උපාදානස්කන්ධය කිව්වේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක. එහෙමනම් මේ දුක නම් වූ පංච උපාදානස්කන්ධයට ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධයට ආත්ම දෘෂ්ටියෙන් බැඳී සිටීම සක්කාය දිට්ඨිය. අන්න ඒක තියෙනවා සෑම පුතඥෙක් තුළම. පංච උපාදානස්කන්ධය කෙරෙහි ආත්ම දෘෂ්ටියකින් බැඳී සිටීම. ආත්ම දෘෂ්ටිය කිව්වේ ඔව් තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා අයිතිකාරයක් මවාගෙන බැඳී සිටීම. එතකොට ඒ අදහසට යටවෙච්ච හිතින් ඉන්නවා කවුද? පුතඥ කෙනා. එයා දන්නේ නැහැ ඒකේ නිදහසන ආකාරය. ඇයි එයා නිදහසන ආකාරය දන්නේ නැත්තේ? ආශෘතවත් නැහැ. එයා සද්ධර්මය අවබෝධ කරන්න දක්ෂ නැහැ. සද්ධර්මය අවබෝධ වීම පිණිස පුහුණු වෙන්නේ නැහැ. ඒ නිසා එයා දන්නේ නැහැ සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න. මේ නිසා අසෘතවත් පුතඥයා තුළ යම් සක්කාය දිට්ඨියක් තිබනම් ඒක තව තව හයි වෙනවා හිතේ. ඒක බැහැරට යන්නේ නැහැ. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙලා කියලා. සක්කාය දිට්ඨි සංයෝජනය කියන්නේ ඒකට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අසෘත පුතඥයාට ඇතිවෙනවා විචිකිච්ඡා. විචිකිච්ඡා කිව්වේ සැකය කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැකය තියෙන උන්වහන්සේගේ අවබෝධය දන්නේ. ඒක සැක කරනවා. රැවටෙන මනෝවිද්‍යාඥෙක් මොකක් හරි කිව්වා කියමු, ඔන්න ඒකට රැවටෙනවා. විද්‍යාඥෙක් මොකක් හරි කිව්වා කියමු, ඒකට රැවටෙනවා. මේ වගේ හරියට රැවටෙන සුළුයි මේ සැකේ නිසා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැක කරනවා. මේ ධර්මය තුළින් ජීවිත අවබෝධය ලබන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. මොකද කරන්නේ? සැක කරනවා. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා අවබෝධ කරපු ශ්‍රාවක පිරිස ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. සැක කරනවා. ධර්මය අවබෝධ කරන්න පුහුණු වෙන ඇටත් උච්චං කරනවා. පළයන් පළන බල පුළුවන් නම් පළයන්කෝ අඟල් දෙකක් උඩි ඔබ කියනවා. භාවනා කරන්න පටන් ගත්තා කිම්? හා ඔබල භාවනා කරනව නේද? අහනවා. අපහසිතයි අහන්නේ. ඒ අර අසුත පුතඥය. ඒ සැකින් මේක වෙන්නේ. ඊළඟට අන කොහෙද ඔය මාර්ග පල්ලාඹින් ඉන්නේ? කොහෙද ඉන්නේ? කොපෙන්නම් පුළුවන් නම්? ඔබ අහනවා. මේක තේරුම අර සැකේ. ඒ වගේම සැකේ තියෙනවා අතීතය ගැන. අතීතේ මේ අපි ආපු ගමන දන්නේ නැහැ. ඇයි ඒ? සෘතුවත්තර ශාකය දන්නවා මේක පටිච්චසමුප්පාදයේ තුලින් සිදුවෙච්ච එකක් කියලා. මේක දන්නේ නැති නිසා මෙයා සැකයි. අනාගතේ සිදුවන්නේ පටිච්චසමුප්පාදයේ තුලින් කියලා දන්නේ නැහැ. සැකයි. මේ සැකේ නිසා තමයි ඔය අහුවෙන්නේ එක එක මැවිලි වලට. එතකොට වර්තමානය සැකයි. වර්තමාන ක්‍රියාකාරීත්වය තුල තිබෙන්නේ මේ පටිච්ච සමුප්පාදයේ තුල සිදුවෙන එකක් කියලා දන්නේ. මේකේ නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල මේකයි කියලා දන්නේ. සැකයි. මෙන්න මේ සැකේ නිසා ආසුත පුතඥයා ඒ සැකයෙන් යටවෙච්ච හිතින් වාසය කරනවා. මෙයා පැහැදිලි ස්ථාවරයක නැති කෙනෙක්. ඕනම දෙයකට ඕනෙම මතවාදයකට අහු වෙන කෙනෙක් යට වෙන කෙනෙක්. ඉතින් මේ අසෘත පුතඥයා දන්නේ නැහැ සැකෙන් එතර වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සැක සහිත කෙනා නුවණ අවබෝධන වැඩපිළිවෙලක හික්මෙන්ට ඕන කියලා. කතං කති ඥානපථාය සික්ඛේ, නුවණ වැඩෙන වැඩපිළිවෙලක සැක සහිත කෙනා හික්මෙන්ට ඕන කියලා. මේක දන්නේ නැති නිසා මෙයා තුළ තියෙන සැකේට මොකද වෙන්නේ? මේ සැකේ තව තව ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා තමන් තුළ තිබෙන සැකේ බැහැර කරන හැටි දන්නේ නැති යනවා. අන්න එතකොට ඒක ඕරම්භාගී සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේක සිද්ධ වෙන්නේ කා තුළද? අසෘතවත් පුතග්ජනයා තුළ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සැකේ කියන එක පින්වතුනි පුදුම විදියට හානි කරන, මේකෙන්ම තමයි අපි ශ්‍රද්ධාවට එන්න බැරි වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙකුට ශ්‍රද්ධාවට එන්න අමාරුයි. නිකන් ඔය කියන ශ්‍රද්ධාව නම් නිකන් ශ්‍රද්ධාවන්තයි වගේ පේනවා. නමුත් හොඳට කතා කරලා බැලුවාමයි තේරෙන්නේ මේ ශ්‍රද්ධාව කොච්චර පළුදු වෙච්ච එකක්ද කියලා. කිසි හයියක් නැති නිකම් මේ පරණලාවක් වගේ එකක් කියලා. නියම ශ්‍රද්ධාව එහෙම නෙමෙයි, ඒක යා පිහිටලා ඉන්න එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ආශ්‍රිත පුතඥයාතුලී වගේම තියෙන මොකද්ද? සීලබ්බත පරාමාස තියෙනවා. මේ සීලබ්බත පරාමාසයන්ට යටවෙච්ච සිතින් වාසය කරනවා. ඊට පස්සේ ඒක තමයි හයි වෙන්නේ. ඒකට දැන් ඔන්න අපි ගත්තොත් එහෙම සීලබ්බත පරාමාසයක් තමයි ඔන්න කියනවා නැකතක් කියනවා. ඒ නැකතට ගස් හිටුව පල්ලා. එතකොට දැන් නැකතට ඇපල් හිටුවොත් මෙහි පැලවේද? ඈ නැකත හොඳ නිසා ඇපල් නෙමෙයි ඕන එකක් පැලවෙනවා ඒ නැකත ගන්න විශ්වාස කරන එක්කෙනාට. ඒ සීලබ්බත පරාමාසය තහවුරු කරගන්න කතන්දරත් හදනවා. කතන්දරේ තමයි ඔන්න තියෙනවා ගුරුනාංශී ගෝලියයි මේ පොල් හිටවන්ට නැකතක් ඇවිල්ලා පොල් හිටුවලා. ගුරුනාංශී පොල් හිටෙව්වා. ඒ නැකතට පොල් ගෙඩිය ගානට පොල් අර පොල් දැල්ල උඩට හිටින්නේ. ගෝලයා ඒ නැකත හිටෙව්වා. ඊටත් වඩා නියපොත්‍යාග පොල් ගෙඩිය තියාගෙන පොල් දාල යටට හිටින්නේ. ඔන්න පැල කළා. පැල කරාට පස්සේ දැන් ඔන්න ගුරුනාස් හිටපු පොල් ගහෙන් ඔන්න පළදාව ආවා. පන්සලේ කොල්ලට කිව්වා කොල්ලෝ යමන් පොල් කඩන්න. ගණින් කිව්වා අර දරණයක් ලෑස්ති කරගෙන නගින්න පොල් ගහට. ඒත් ගෝලයා කිව්වා කොල්ලෝ ගණින් උදැල්ලක් පොල් හරන්න යන්නේ. මොකද ඒ යටට බැහැලා නැකත. දැන් මේ වගේ නැකත් වලට කතන්දර කියපු ගමන් අසුත පුතඥයාගේ අර සීලබත පරාමාසෙ මොකද වෙන්නේ? හයි වෙලා යනවා. තවත් හයි වෙලා යනවා. ඊට පස්සේ අර ඒවැ කියන එක කරනවා. කියන ආපස්සට ඇස් වහගෙන අඩි 25ක් පස්සට පල යනවා. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා පල්ලෙන් උල්ලස් හතට යනවා. ඇයි මේ කියන කියන එක කරන්නේ? දන්නේ නැහැ මේ තමන් සීලබ්බත පරාමාසිකට අහු වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පුතඥන කෙනා රැවටෙන තව තැන කිරිතිරිල්ල. දැන් අපි කිරිතිරිනවා කියන වචනේ පාවිච්චි කරන්නේ අපිට කන්න බොන්න ඉඳුම් ඇඳුම් පළඳු සල්ලි භාගේ හොඳට තියෙනවා කියන අදහසටනේ. ඉතින් මේ ඒව හොඳට ලැබෙනවලු මේ දන්නේ නැති එක නේද? ඇත්ත කිරි උතුරනවා. එතකොට සල්ලි භාගේ ඇඳුම් පළඳු හොඳට ලැබෙනකට පාවිච්චි කරන වචනයක් කිරි ඉතිරෙනවා කියලා. මේ අර්ථය දන්නේ නැතුව එයා මොකද කරන්නේ? නැකතක් හොයාගෙන කිරි උතුරනවා. ඇත්තට කිරි ටිකක් මුට්ටියක දාලා උතුරනවා. ඊට පස්සේ යාම මොකද කරන්නේ කිරිටි කරන් ගෙදර යනවා ඊට පස්සේ මේ කිරිටි වෙනවා ගෙදරට මේ මොනවද මේ ආසුතුත් පුතඥයාගේ සීලබ්බත පරාමාස දැන් හිතල බලන්න දැන් අපිටම අපි කරපු දේවල් ගැන හිතනකොට ලැජ්ජාවක් වගේ හිතින් නැද්ද ඒක තමයි කියන්නේ එතකොට බලන්න ඒ ඔක්කොම අපිට කවුද මේ ධර්මයේ පෙන්වා දුන්නේ නැතුව අපි අධර්මයේ පැත්තේ දිව්‍ය මොකද මේ අපිට හිතන්න පුළුවන්කම නැති වෙනාද නෑ හිතන්න පුළුවන්කම තිබිච්ච අය අපි අපිට හිතන්න පුළුවන්කම අවදි කරවන ධර්මයක් ලැබුණේ ඒ නිසා අපි ඒ වගේ මෝඩ වැඩ පස්සේ දිව්වේ ඉතින් ඒ නිසා මේ වගේ නොයේක දේවල් කරනවා අසෘත පුතඥයා සීලබ්බත පරාමාස ඊට පස්සේ මේකේ අන්තයට යනවා ඊට පස්සේ සමහරු දැන් මේ සීලබ්බත පරාමාස තමයි වැඩ කරන්නේ දැන් ওই සමහර ආගම්වල උගන්වන්නේ ලෙඩ වුණාම ලේ දෙන්න එපා ඒ අසෘත පුතඥයා සීලබ්බත පරාමාසයට අහුවෙන හැටි ඒක අම්ම කෙනෙක් අම්මයි තාත්තයි දෙන්න වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා ලේ දෙන්න එපා කියලා පොඩි ළමයි තමන්ගෙම දරුවට ලේ නැති නිසා දරුවා මැරුණහම ඒ ගොන් අම්මයි තාත්තයි දෙන්න ගිහිල්ලා අර වෛද්‍යවරයාට ස්තුති කළා ලේ නොදුන්නාට මේ බලන්න මේ බෞද්ධ පවුල හිටපු මිනිස්සු මේ එතකොට තේරෙනවා බෞද්ධ ආගමේ උපන් සාහිත්‍යයෙන් බෞද්ධ වෙලා හිටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අයන්නේ අර උඩ ගැටීමක් දන්නේ නැහැ ඒ ප්‍රමාණවත් දන්නේ නැහැ. දැන් අයන ලියන්නේ ඉස්සර චූටි ගැටයක් හදනවානේ මෙහෙම කළා. ඒ ප්‍රමාණවත් දන්නේ නැහැ. ඔන්න බලන්න එතකොට අර සීලබ්බත පරාමාස තියනවා කියන එක අහන්න දෙයක් ඊට පස්සේ. ඊට පස්සේ මොකවත් නැහැ. ඊට පස්සේ යා දන්නේ නැහැ සීලබ්බත පරාමාසයන්ගෙන් නිදහස් වෙන ආකාරය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඊට වෙනස්. යා දන්නවා මේ මොකද්ද මේ සීලබ්බත පරාමාසය. යා සිල් රකින්නේ සීලබ්බත පරාමාසයෙන් තොරව. යා සිල් රකින්නේ මාර්ගාංගයක් හැටියට. කුසලයේ හිත පිහිටවීම පිණිස, අකුසලයේ බැහැර කිරීම පිණිස අවබෝධයෙන්. එතකොට මේ අසෘත පුතඥයාගේ සීලබ්බත පරාමාසයේ නිදහසෙල දන්නේ. ඒ නිසා ඔහු තුල තිබෙනේ සීලබ්බත පරාමාසෙ මොකද වෙන්නේ? ටික ටික තව තව හයි වෙලා යනවා. බැහැර වෙන්නේ නැහැ. අන්න එතකොට සීලබ්බත පරාමාසය සංයෝජනය. ප්‍රකටව නොතිබුණාට කාතුලත් ධර්මය අවබෝධ නොකරපු කාතුලක් තියෙන එක. කරුණ යෙදුනහම ඒක වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රිත පුතඥයාට ඇති වෙනවා කාමරාගය. නමුත් මේ කාමරාගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකෙන් මේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් කොටස මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකෙන් මොන මොන පැතිවලට ජීවිතේ ගහගෙන යනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. මේ දන්නේ නැති නිසා ඒ අසුත පුතඥයා තුල තියෙන කාමරාගේ යම් කාමරාගයක් තිබුණද ඔහු තුල ඒක තව තව හයි වෙනවා. ඒකෙන් බහැරට වෙන්න දන්නේ නැහැ. ආන්න ඒක ඕරම් භාගීය සංයෝජනය. ඒ වගේම අසෘත පුතඥයාට දේශය ඇති වෙනවා. දේශය ඇති වුණාම දේශය නැති වෙන ආකාරය දන්නේ නැහැ. දැන් මට මේ ළඟදී කෝල් එකක් ආවා මේ දුර රටක නෝන කෙනෙකුගෙන් වයසක අම්මක නෝන කෙනෙක් ඒ මහත්තයාගේ වයස 62ක් ඒ අවුරුදු 62 මහලු මහත්තයා තමන්ගේ දුවක් වෙන කෙනෙක් එක්ක ගිහින් නොහොබිනා ගමනක් ඊට පස්සේ පදිංචි වෙලා ගියක් අරගෙන කුකුල් ෆාම් එකකුත් දාලා ඉතින් මේ නෝනට හිතුණලු මේක අල්ලලා මරන්න වටිනවා කියලා. මෙහෙම දේශයෙන් ඉන්නකොට ඉන්නකොට දැන් නින්ද යන්නේත් නෑ. මොකද්ද දැන් හිතේ තියෙන්නේ? දේශීන් දෙද්දි වාසනාවට අපේ කැසට් පටියක් කොහෙන් හරි අම්බ වුණා. අහනකට ඒක තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ධර්මයේ අහබ ගමන් මගේ දේශේ නැතුව ගියා. දැක්කද හිතන්න පුළුවන් කමින් ගන්න ප්‍රයෝජනේ. මංකෝ දැන් ඉතින් 62යි නේ ආතල්ලා දාන්න ඕක. දැන් ඉතින් ධර්මයට යන්න. ඕක හිතන්න එපා කිව්වා. දැන් මොකද්ද මේ වල්ලපය ගුඩ පය කියා. ඊට පස්සේ ඔන්න දැන් ඇත්ත තමයි කියලා. එතකොට ඒක කල්පනා කරන්න හේතු වෙන්නේ මොකද්ද? ධර්මය. ධර්මයේ නුතිබිලා බැරි වෙලාවත් හාට් ටක් එකක් වගේ හැදිලා මලානම්. වෛරින්න මිදි යන්නේ. හා සුතවතර ශාවකීත්වම අල්ලගන්නේ මේ අනතුර. අසුත පුතඥය දන්නේ නැහැ. දේශය හටගත්තාම දේශය නැති කරන්න දන්නේ නැහැ. ආන්නේකට පස්සේ ඕරම් භාගී සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පුතඥයාටයි ඒ අසෘතවත් පුතඥයාටයි ඒ විපත සිද්ධවන්නේ සෘතවත් ආරේ ශ්‍රාවකයාට නොවේ. ඕන දැන් කෙනෙක් ගැන කතා කරනවා. දැන් කවුද කවුරු ගැනද කතා කරන්නේ? සෘතවත් ආර්ය ශ්‍රාවකයා. සෘතවත් කීවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ ශ්‍රවණය සලසාගත්තු සෘතවත් ආර්ය ශ්‍රාවකයා. අනේ කෙන ආර්ය දර්ශනයේ යුක්තයි, ආර්ය ධර්මයට දක්ෂයි. අන්න සිදුරු නැති ටයර් එක වගේ හුලං ගහනකට ගහන ගාන හුලං ටික ටයර් එක ඇතුලේ ආන් ඒ වගේ දක්ෂයි යා මේ ධර්මයේ අල්ලන්නේ. ආවෝද කරන්නේ දක්ෂයි. සෘතවත් ආර්ය ශ්‍රාවකයා සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනෙක්, සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. මේ කෙනා සක්කාදිට්ඨියට යටවෙච්ච සිතින් වාසය කරන්නේ නැහැ. මොකද හේතුව? ඒ පංචපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වඩන්න දන්නව, හිතන්න දන්නව, දකින්න දන්නව. මේ නිසා මොකද වෙන්නේ? යම් සක්කායදිට්ඨියක් තිබුණා නම් ඒක සහ මුලින්ම ප්‍රහාණය වෙනවා සෘතවත් ආරි ශ්‍රාවකයාගේ හිතින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෘතවත් ආර්ය ශ්‍රාවකයා විචිකිච්ඡාවට යටවෙච්ච සිතින් වාසය කරන්නේ නැහැ. ඒ මොකද? ආකාරවති ශ්‍රද්ධාවට පැමිණලා තියෙනවා. අවබෝධයෙන් ඇතිවෙච්ච ශ්‍රද්ධාවකට පැමිණලා තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රද්ධාව තුළ පිටලා කටයුතු කරන නිසා යම් විචිකිච්ඡාවක් තිබුණද ඒක සහ මුලින්ම ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට සෘතවත් ආර්ය ශ්‍රාවකයාට සීලබ්බත පරමාසිතී අටවෙච්ච හිතින් වාසය කරන්නේ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා උපන්නා වූ සීලබ්බත පරමාසයන්ගෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා. මේ නිසා සෘතවත් ආර්ය ශ්‍රාවකයා සීලබ්බත පරමාසයන් සහ මුලින්ම ප්‍රහාණය කළ දානවා. ඊළඟට සෘතවත් ආර්ය ශ්‍රාවකයා කාමරාගයේ මොකද්ද කියලා අවබෝධ කරලා තියෙන්නේ. උපන් කාමරාගයේ ප්‍රහාණය වන්නේ යම් ආකාරයකින්ද ඒකත් දන්නවා. මේ නිසා සෘතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා තමා තුළ යම් කාමරාගයක් හටගෙන තිබෙනවා නම් ඒක සහ මුලින්ම ප්‍රහාණය කිරීමේ අතිශයින්ම දියුණු කුසලතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සෘතවත් ආර්ය ශ්‍රාවකයාට දේශය ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම උපන්නා වූ දේශය ප්‍රහාණය කිරීමත් දන්නවා. ඒ නිසා සෘතවත් ආර්ය ශ්‍රාවකයා උපන්නා වූ දේශය සා මුලින්ම ප්‍රහාණය කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ පංච ඕරම්භාගීය සංයෝජන ධර්මයන් මොනවද? පුතග්ජනයාගේ හිත යට කරපු ඒ නිදහස් වීම නොදන්නා තමා තුළටම ශක්තිමත් වෙලා ගියපු සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙන මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පාටිග. මේවා ප්‍රහාණය වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලින් තොරව මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක මේ වගේ. ඔන්න ගහක් තියෙනවා. ඉස්සලාම ගහ වටේ පේන්න තියෙන මොකද්ද? පොත්ත. ඊළඟට තියෙන ඊට ඇතුළෙන් මොකද්ද? එළය. ඊට ඇතුළෙන් මොකද්ද තියෙන්නේ? අරටුව. කවුරු හරි කිව්වොත් පොත්ත කපන්න නැතුව එළය කපන්න නැතුව අරටුව මං කපනවා කියලා වෙන්න පුළුවන් දෙයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ වගේ තමයි යම් මාර්ගයක්, යම් ප්‍රතිපදාවක්, යම් වැඩපිළිවෙලක් තියෙනවාද මේ සංයෝජන ප්‍රහාණය කරන්නේ. ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්නේ නැතුව සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි මෙහෙම කියනවා, මම මේ ගහේ ඉස්සල්ලාම පොත්ත කපනවා, ඊට පස්සේ එළේ කපලා, ඊට පස්සේ අරටුව කපනවා කිව්වහම ඒක වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ කියනවා යම් මාර්ගයක්, යම් ප්‍රතිපදාවක්, යම් වැඩපිළිවෙලක් තියෙනවා. කාම මේ ඕරම්භාගී සංයෝජන ධර්ම පහ ප්‍රහාණය කරන්න. ආන් ඒ වැඩපිළිවෙලේ යෙදුනොත් කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකට බොහොම ලස්සන උපමාවක් කියනවා. ගංගානම් ගඟ ඔන්න උතුරලා කට ගාවට වතුර පිරිලා පහළට යනවා. කාක්කෙකුට වුණත් පුළුවනි ඉවර ඉඳලා පොට දාලා වතුර බොන්න. එතකොට ගඟේ වතුර වේගෙන්ද පිරුණාම යන්නේ හිමින්ද? වේගෙන් ගලනවා. ගලනකොට ඇඟට ඇවිද ගන්න පණ නැති පෙන්දෙක් වගේ මිනිස්සෙක් ඇවිල්ලා ඉවරේ හිටගෙනද කියලා, ඕම් බලාපල්ල මම මේකෙන් ගොඩ වෙන හැටි පීනගෙන යන්න පුළුවන් වෙයිද? මොකද හේතුව? පණ නැහැ. බුදුරජාණන් වහන්සේ බලන්න කොවිලස් කොයිතර ලස්සනට කියනවද කියලා. මේ වගේ කියනවා නිවන ගැන, සක්කාය නිරෝධය ගැන, නිවන ගැන ධර්මයේ දේශනා කරද්දී කෙනෙකුගේ හිත පහදින් නැත්තම්, කෙනෙකුගේ හිතට ගැළපිලා යන්නේ නැත්තම්, කෙනෙකුගේ හිත සතුටු වෙන්නේ නැත්තම්, කෙනෙකුගේ හිත ප්‍රමුදිත වෙන්නේ නැත්තම්, ඒ අදහස හිත පිහිටන්නේ නැත්තම් එයත් එකයි අර ගංගායන හිතගෙන හිටපු පින්දත් එකයි. අන්න ඒ වගේ කියනවා නිවන ගැන කතා කරද්දී හිත පිහිටන්නේ නැත්තම්. මේ ධර්මය ගැන කතා කරද්දී හිත පිහිටන්නේ නැති අල්ලන්න ක්‍රමයක් මම කියන්නද ඔබට? ඔන්න දැන් ඔබ කවුරු හරි හම්බුනම දැන් ධර්මයේ කියනවනේ, දැන් මේ ධර්ම හොඳට රස කරලා දැන් ඔබ කියනවා. කියනකට අහගෙන ඉන්න එක්කෙනාට ඔන්න වටපිට බලනවා ඉස්සල්ලා යා. ඊට පස්සේ දිගට හරහට ඈනු යනවා. ආන් එතකොට කාරණාව අවබෝධ කරගන්න. මොකද්ද? මෙයා දැන් කැමති නෑ මේකට. ආන්න ගං ඉවර හිටගෙන හිටපු අර මනුස්සයා ජාති එක්කෙනේ. ආනිස්සබ්ද වෙන්න. ඊළඟට ඔබ ධර්මයේ කියාගෙන යද්දී එයා අපිට වහන්න වෙලාවක් නැහැ වගේ අඟවල එයා වෙන වැඩ පවර පටන් ගන්නවා. වෙන වැඩ පටන් ගන්නවා. නැති වැඩ පටන් ගන්නවා. එතකොට ඒකෙන් ඔබ තේරුම් ගන්න මෙයා නම් ධර්මය අහන කෙනෙක් නෙවෙයි කියලා හිමීට ඔබ ඔබේ දහම් කතාව නවත්තන්න. ඊළඟට ඔබ ධර්මයේ කතා කරගෙන යද්දී ධර්මයට එකඟ වෙන්නේ නැති, නිවන හිත පිළිර නැති එක්කෙනා වාදයක් පටන් ගන්නවා ඔබත් එක්ක. ඕක මෙහෙමනම් අරක කොහොමද කියලා එනකොටම ඔබ නවත්තන්න. මොකද හේතුව එයා එන්නේ ධර්මය අහන්න නෙමෙයි වාද කළා මේක කඩා කප්පල් කරන්නයි. අන්න එතකොට තේරුම් ගන්න මෙයාගේ හිතනම් ධර්මයේ පිහිටන්නේ නැහැ. ධර්මයේ පිහිටන කෙනාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ගංගා නංගන් ගලාගෙන යනවා. තාක්කෙකුට වුණත් මේ ගංගිවුර ඉඳලා වතුර වොන්න පුළුවන්. හොඳට උස මහත ඇඟපත හයිය තියෙන හොඳට පීනන්න දන්න තරුණියක් ඇවිල්ලා ගංගිවුර හිට ගන්නවා. හිටගෙන කියන ඕම් බලාපල්ල මං දැන් මේ වතුර පහර බිඳගෙන ඉතර වෙනවා. පුළුවන්ද බැරිද? පුළුවන් කෙනෙක් තමයි මේ කතාව කිව්වේ. ආන්නේ වගේ කියනවා මේ නිවන ගැන ධර්මයේ කතා කරනකට හිත පැහැදීම. හිත පහදින ඔයාට නිවන ගැන කතා කරනකට ඒ ගැන සතුට වෙනවා එයා. ඒ ගැන ප්‍රීතියටපත් වෙනවා එයා. එයාගේ හිත පිහිටනවා ඒකේ. අනේ මටත් ඉක්මනට නිවන් දකින්න නැත්තම් කියලා එයාට හිතට එනවා. එයා පිළිගන්නවා ඒක. ආන්නේ ඒක අර ශක්ති සම්පන්න තරුණයා වගේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තියා බලනකොට ධර්ම දේශනා කරද්දී අල්ල ගන්න පුළුවන්. ධර්ම අහන එක්කෙනාට ඔන්න ශ්‍රද්ධාව ඇති වෙලා ඔන්න කඳුළු වැක්කිරෙන්න පටන් ගන්නවා. අනේ මේ ධර්මයේ කොයිතරම් ශ්‍රේෂ්ඨකද්ද? අනේ මේ ධර්මයේ කොයිතරම් ප්‍රීතිද? අන්න තේරුම් ගන්න ධර්මය අවබෝධ කරන කෙනෙකුගේ ලක්ෂණ පහළ වුණා. අනේ කොයිතරම් ලාභයක්ද මේ කියලා කියන ඔයා. එතකොට එයාත් එක්ක ධර්මයේ කතා කරන්න පුළුවන්. එයාට ධර්මය අල්ලන්න පුළුවන්. ඊළඟට ධර්මයේ කතා කරගෙන යනකොට වැඩ කර කර හිටපු එක්කෙනා වැඩේ නවත්තනවා. වැඩේ නවත්තලා තව ටික ළඟට ගිහලා කියනවා ආයි කියපන් ඒක. ආයෙත් ඒක අහන්න කැමති වෙනවා. එතකොට තේරුම් ගන්න මොකද්ද? ආන්න මෙයානම් ධර්මයේ අල්ලන කෙනෙක්. මෙයා ධර්මයට රුචි. ඊළඟට තවත් ධර්මයේ කියාගෙන යනකොට තේරෙනවා ධර්මය අහන්න කැමති කෙනා පස්සෙන් එනවා. කොච්චර ලොකු දෙයක්ද මේක අපිට අහන්න බැරි වුණ හිටියේ. ඔන්න ඔබත් එක්ක හිතවත් වෙනවා එයා. ධර්මය අහන්න නැති එක්කිනම් හරි ලේසි වගේ නේද? අපි කිව්ව දැන් ඔබ ළඟ ළඟම යාළුවෙක් ඉන්නවා. දැන් හොඳට යාළුකම් පවත්වාගෙන ආවා. දැන් ඔබ තිසරණේ පිහිටියා. පිළ ධර්මයක් තරම් එනවා. අනේ මගේ යාළුවනේ මම මේක දෙන්න ඕනේ කියලා. ගිය ගමන් කතා කරන්න පටන් ගන්නකට හරි යාළුකම් ඉවරයි. එතකොට තේරුම් ගන්න මෙයා නම් මේ යාළුකම තිබුණේ අවබෝධයක් මත නොවේ. මේ යාළුකම තිබුණේ ජීවිතය පිළිබඳ තේරුම් ගැනීමක් මත නොවේ. මේක නිකම්ම නිකන් යාළුකමක් විතරයි. මේක අර්ථයක් නැති යාළුකමක් විතරයි. ඒ නිසයි මේ අර්ථවත් දේ දෙන්න හදන එකට මෙයා මේක ප්‍රතික්ෂේප කරන්නේ. අන්න තේරුම් ගන්න හරි ලේසි. එතකොට ධර්මයේ කරා යන එක්කෙනා හරි ලේසි තේරුම් ගන්න. බොහොම ලේසි. එතකොට තමයි ධර්මයේ දන්නේ එක්කෙනා ධර්මයේ දන්නේ එක්කෙනාට කිට්ටු වෙනවා. සිල්ලුතුන් සිල්ලුතුන් එකතු වෙනවා. ධර්මදරයන් ධර්මදරයන් එකතු වෙනවා. ඊළඟට දුස්සීලයන් දුස්සීලයන් එකතු වෙනවා. ගුණවතුන් ගුණවතුන් එකතු වෙනවා. මේ වගේ ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදලා ආන්නේකින් තේරුම් ගන්න ඕනේ හිත පිහිටනවා ධර්මයේ දන්නේ එක්කනාගේ ධර්මයේ හිත පහදන එක්කනාගේ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කොටස ඊළඟට හොඳට අහගන්න. මේක උගන්වනවා මාර්ගයේ ඵලයයි දෙකම. මොකක්ද උගන්වන්නේ මාර්ගයේ ඵලයයි? ඔන්න කෙනෙක් සතිපට්ඨානේ වඩනවා. මොකද්ද වඩන්නේ කෙනෙක්? සතිපට්ඨානේ වඩන්නකට යාට ඒකට උවමනා කරන මානසික වීරිය. ඊළඟට ඕනි සිහියක්. ඊළඟට අකුසල් හිතෙන් බැහැර කරන්න ඕනි. කායික වෙහෙස සංසිඳෙනවා සිහිය පිහිටලා සමාධියට හිතපත් වෙනකොට. දැන් හිතේ සමාධිය පුරුදු කරාම මේ සමාධිය කියලා කිව්වේ මේකයි. දැන් අපි කිව්වා ආනාපාන සතිය කරන්න කියලා. එහෙම නැත්නම් අසුභ භාවනාව කියමු. එහෙම නැත්නම් ධාතු මනසිකාරය කියමු. එහෙම නැත්නම් දර්ශනා කියමු. සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම පංච නීවරණ යටපත් වෙන එක. පංච නීවරණ යටපත් වෙනවා කියන්නේ මොකද්ද? කාමච්ඡන්දයට හිත යන්නේ නැතු යනවා. ව්‍යාපාදයට හිත යන්නේ නැතු යනවා. නිදිමත අලස බව නැතු යනවා. ඊළඟට හිත විසිරෙන ගතිය නැතු යනවා. සැකේ නැතු යනවා. මේක කිරීම හිත ඇදිලා යනවා. එතකොට මොකද වෙන්නේ? මේ භාවනාව යා කරගෙන යනකොට යාගේ හිත එකඟ වෙලා, එතකොට නීවරණ ධර්ම යටපත් වෙනකොට දියුණු වෙන්නේ හිත. මොකද්ද දියුණු වෙන්නේ? හිත දියුණු වෙනවා. ඒක සමථය. හිත දියුණු වෙනකොට දැන් අපි කියමු සමාධියක් නම් දියුණු කරන්නේ, යා සමාධිය දිගට දිගට පුරුදු කරනකොට දැන් අපි කියමු පිට්ටනියක් තියෙනවා. පිට්ටනිය මැදින් එක්කෙනෙක් එක දවසක් පිට්ටනිය මැදින් හරහාට යනවා. එක දවසක් ගියා කියලා පාර හිටිනවද? දවස් දෙකක් යනවා. දවස් දෙකක් ගියා කියලා පාර හිටිනවද? එහෙනම් දිගින් දිගටම කාලයක් යන්න ගියොත් තමන් නොදැනීම පාරිටිනවා. මේ වගේ දිගින් දිගටම මේ සතිපට්ඨානේ සීය පිහිටවන්න පිහිටවන්න පිහිටවන්න පිහිටවන පිහිටවන හිතේ එකඟ වෙන ගතියක් සකස් වෙනවා. මෙන්න මේ චිත්ත ඒකාග්‍රතාවයේ බොහෝ වෙලාවක් තියන්න පුරුදු වෙනකට මොකද වෙන්නේ? ඒකට කියනවා සමාධිය කියලා. එතකොට මේ සමාධිය හොඳට වැඩෙනකොට ඒකේ පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ තියෙනවා. මොකද ඒ හිත භවනා ආරමුණේම රැඳී තිබෙනවා. කායික සැහැල්ලුවක් තියෙනවා, හිතට සැපයක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා, හිත එකඟ වෙලා තියෙනවා. මේක තේරෙනවා. මේකට කියන්නේ පළවෙනි ධ්‍යානය. මේ හිත ඔබ හිතන විදිහට ඇති කරගන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද? පුළුවන් දේවල්. මේවා ඇති කරගන්න පුළුවන් දේවල්. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය විස්තර කරන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. එහෙනම් අපි ඒක බොහොම පැහැදිලි කරගත යුතුයි. මෙහෙම පළවෙනි ධ්‍යානයත් සම්මා සමාධියක්, දෙවෙනි ධ්‍යානයත් සම්මා සමාධියක්, තුන්වන ධ්‍යානයත් සමා සමාධියක්, හතරවන ධ්‍යානයත් සමා සමාධියක්. අපි මුලින් අර ධ්‍යාන හතරම විස්තර කරන නිසා මමත් ඉස්සර හිතාගෙන හිටියා සම්මා සමාධිය වෙන්නේ හතරවන ධ්‍යානෙ දක්වාම දිනු කළා කියලා. නමුත් හොඳට නුවණින් විමසා බලනකොට මේ බුද්ධ දේශනා පේනවා පළවෙනි ධ්‍යානයත් සමා සමාධියක්, දෙවන ධ්‍යානයත් සමා සමාධියක්, තුන්වෙනි ධ්‍යානය සම්මා සමාධිය, හතරවෙනි ධ්‍යානය සම්මා සමාධිය. කෙනෙකුට පළවෙනි ධ්‍යානය උපදවා ගන්න පුළුවන් නම් ඔන්න ඇති. දැන් මේක තියෙනවා පළවෙනි ධ්‍යානය දිහා දිනු කරන්න පුළුවන් දේ. මේක තියෙනවා ඔන්න පළවෙනි ධ්‍යානය උපදවාගත් එක්කෙනා ධ්‍යානය උපදවා ගන්න. ධ්‍යාන කියන වචනෙට බය වෙන්න එපා. ඒ වැගුවා මේ තින්න පුළුවනි. හනේ අපිට නම් කරන්න බැරි වේ. අපි මේ ගීගිවල වල ඉන්න අයනව. එහෙම එකක් නෑ මේ. හිත කියන එක හිතට ලේබල් ගහන්න බෑ අපිට. හිත කියන එක මේ හේතුඵල ධර්මයකින් හටගත් එකක්. ඒක කරුණ යෙදෙන යෙදෙන පිළිවෙලානුව හැදෙන එකක්. එතකොට මොකද කරන්න ඕනේ? මේ එයා උස්සයන් වීරින් සමාධියක් දිනු කරන්න ඕනේ. මේකේ කමඨහං කියලා 아무තු රහස් ක්‍රමයක් රහසේ දෙන එකක් නෑ. දැන් උදාහරණ ගමු. අර කවුද කුජුත්තර? අර මල් වලට කහවණු හතරක් අරන් ගිහ දෙකක් කිනේ ගහගෙන දෙකකින් මල් ගෙනවන්නේ. මෙයා සෝවාන් වෙච්ච දවසේ කහවණු හතරෙම මල් ගෙනවන්නේ. ඊට සාමාවතී මොකද කිව්වේ? අනේ කුජුත්තර, මම ඔබට කහවණු තව හතරක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ බණ අහලා අපිට මේ ධර්මය කියා දෙන්න කිව්වා. කුජුත්තර බුදුරජාණන් වහන්සේගේ බණ අහලා ඇවිල්ලා එයා පුටුවේ වාඩිලා අනිත් පැත්තේ ධර්මික කුජුත්තර මෙහෙම කිව්වා. දහ එක එක කෙනා කොලිමේ ඉන්න. ආයිසල සමාව තියෙන්න ආයතෝස් යන්න හැබැයි කියන්න එපා කාටවත් රහසේ අඬ ගහලා කමටහන් කියලා යමක් රහසේ උගන්නලා රහසීම තුරුතුරු වහලා රහසීම මාර්ගඵල දීලා රහසෙන් පිටත් කොලාද නෑ එතකොට අපිට පේනවා එහෙම රහස් බණක් මේ ධර්මයේ නෑ මේක තියෙන ධර්මයේ ශ්‍රවණය කළා යා ඒක හිතට අරගෙන යා ඒක පුරුදු කරනවා මේක රහස් බණ නෑ ඉතින් කුජුත්තර කම්මඨාචාරිනීද නෑ ඊට පස්සේ මොකද උනේ ධර්මයේ කතා කළා කට්ටිය ඊට පස්සේ මෙයා ධර්මයේ ප්‍රගුණ කළා මාගන්ධිය කුජුත්තර සාමාවතී ප්‍රමුඛ බිසුණාසල 500ක් හිර කළා හිට ගිනි තිබ්බා ඒ ලාවේ සාමාවතී තමයි උපදෙස් දෙන්න පටන් ගත්තේ සාමාවතී කෝ එක්කෙනෙක්වත් හිත විතරක් වෙනස් කරගන්න එපා ධර්මයේ හිත පිටුවා ගන්න තරහන් නම් ඇති කරගන්න එපා ධර්මයේ හිත පිටුවා ගන්න කියලා අර පිච්චෙද්දි අමුවේ හිත රැකගෙන හිටියාන් ධම්මෝවේ රක්කති ධම්මචාරි හිත රැකගෙන හිටියා සාමාවතී කිව්වද ආ ඉන්න පොලිමට එක්කිනා එක්කිනා කියලා කම්මඨානචාරි නේද නෑ කමඨහන් කියලා විශේෂ දෙයක් නෑ ධර්මයේ විතරයි තියෙන්නේ එතකොට මේ ධර්මයේ කතාවේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේකේ රහස් බණ තියෙනවා කියලා මේකේ රහස් බණ නෑ සමහරට ඔබට හිතෙන්න පුළුවන් මම මේ ස්වාමීන් වහන්සේලට එකක් කියලා ඔබට එකක් කියනවා කියලා එහෙම නෑ මෙතන මම එකක් කියනවාද ස්වාමීන් වහන්සේලා අතරත් ඒකයි කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා අතර යමක් කතා කරනවාද මෙතනත් ඒක කතා කරන්නේ රහස් නෑ මේ ධර්මයේ මේ ශ්‍රද්ධාවේ පිටවන්න බැරි අර රහස් බණ අහපුවාම ඊට සිදු නෑ මෙහෙම කතා කළාට පුද්ගලිකව කතා කළොත් අපිට වෙන කාරණා කියාවි එහෙම නෑ මේකේ රහසෙයි එලිපිටයි කියලා දෙකක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයා ඔන්න ධ්‍යානෙ උපදව ගන්නවා දැන් ධ්‍යානෙ අයිති මොකීටද මාර්ගයට අයිති එකක් දැන් මේ ධ්‍යානෙ මෙයා ධ්‍යානෙ තුල තියෙන්නේ මොනවද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ දැන් මෙයා මේ පංච උපාදානස්කන්ධය විදර්ශනාවට හරවනවා ඒ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් බලනවා ඊළඟට දුක් වශයෙන් බලනවා අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ මොකද්ද හේතු නිසා හටගත්තු දෙයක් හේතු නැතිවීමෙන් නැති වෙලා යන දෙයක් රූපය කියන්නේ සතරමා ධාතුන් හටගත්තු දෙයක් විඳීම කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක් සඤ්ඤා කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක් සංස්කාර කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක් විඥානය කියන්නේ නාම රූපෙන් හටගත්තු දෙයක් මේවා ඒවා වෙනස් වෙනකොට වෙනස් වෙලා යන දේවල් දැන් මේ විදිහට නෝන ගිමසනකට මෙයා තේරුම් ගන්නවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දුක් වශයෙන් උත් බලනවා එතනින් නවතින්න ඊට පස්සේ බලනවා රෝගයක් වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන රෝගයක් වශයෙන් බලනවා ඊළඟට අර තුවාලයක් gediyak වශයෙන් gediye කියලා කියන්නේ ඔබ දන්නවා ඇති හැදෙනවා යගේ gedi જાතියක් විසප්පු gedi කියලා ඒකේ කොස්ස තියෙනවා කොස්ස අයින් කරන කම්ම ඇදුම් කකා gedi ගහනවා අන්න ඒ වගේ ඇදුම් කකා gedi ගහන දෙයක් ජීවිතය තුළ කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දිහා මේ නෝනින් විමසවිමස බලන්න කියනවා මේක උලක් අයින්ව වගේ කියලා නෝනින් විමසවිමස මේ පංච පාදානස්කන්ධේ බලන්න කියනවා මේක බලන්න කියලා කියනවා පීඩාකාරී දියක් වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ආබාධයක් වශයෙන් බලන්න කියනවා අනුංගදයක් වශයෙන් කිව්වේ ඔව් දැන් තමන්ට ආйти නැති දෙයක් දිහා බලන්න තමට ඇති නැති දේ කවදාවත් පුළුවන් තමන්ට උනට පාවිච්චි කරන්න. තමන්ට උනට පවත් ගන්න පුළුවන්. බෑ ඒක පවතින්නේ ආනුන්ට උන හැටිද. ආන්නේ වගේ බලන්න කියනවා මේ පංච පාදානස්කන්ධය දිහා. ඊළඟට බලන්න කියනවා නැසී යන දෙයක් වශයෙන්. ඊළඟට බලන්න කියනවා ශූන්‍ය දෙයක් වශයෙන්. ශූන්‍ය දෙයක් වශයෙන් බලන්න කියන්නේ මොකෙන් හිස්දයක්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් හැටියට විමස විමස බලන්න කියනවා. ඊළඟට අනත්තතු අයිතිකාරයක් නැති දෙයක් හැටියට මේ පංචපාදානස්කන්ධය බලන්න කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මොකද මේ වචන 11ක් පාවිච්චි කරලා තියෙනවා. මේ උදර්ශනාවට ප්‍රඥාව වැඩින්න. මේ කියන්නේ පංචපාදානස්කන්ධ සමාධියක පිහිටලා ධ්‍යානයක පිහිටලා පංචපාදානස්කන්ධයේ මේ විදර්ශනා කරන්න කියනවා. තිත්ත වෙනකම්ම. මොකක් තිත්ත වෙනකම්මද? පංච උපාදානස්කන්ධයේ තිත්ත වෙනකම්ම විදර්ශනා කරන්න කියනවා. තිත්ත වුණාම දැන් හිත වැඩිලා තියෙන්නේ. සමාධිය තිබුණනේ, ධ්‍යානය තිබිච්ච නිසා හිත වැඩිලා තියෙන්නේ. විදර්ශනා වඩනකට වැඩින්නේ මොකද්ද? ප්‍රඥාව. අන්න හිතත් වැඩුණා මේ සමාධි සමතින්. මෙතන ප්‍රඥාව වැඩිනවා විදර්ශනාවෙන්. ප්‍රඥාව විදර්ශනාවෙන් වැඩෙනකට වැඩෙනකට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ හිත පිහිටන්නේ නැතු යනවා. ආන්නේකට කියන්නේ පංච උපාදානස්කන්ධයේ තිත්ත වෙනකන් විදර්ශනා වඩනවා කියලා. ඊරසි මෙයාගේ හිත රූපේ පිහිටන්නේ නැහැ. දැන් මම රූපේ තිත්තයි. මෙයාගේ හිත විඳීමේ සැප විඳිනයක් ආවත් දුක් විඳිනයක් ආවත් උපේක්ෂා විඳිනයක් ආවත් පිහිටන්නේ නැහැ. දැන් තිත්තයි මෙයාට. ඊළඟට සංඥාව හඳුනගන්නේක දැන් මෙයා දන්නවා. ස්පර්ශයෙන් අටගන්න ස්පර්ශෙ නැතිනේ මේක. මේ වගේ ඇයි මේක විසප්පු ගෙඩියක් වගේ බලලා හුලක් වගේ බලලා මේක බලලානේ විදර්ශනා වඩලා මේක එක විදියට. දැන් මෙයාට චිත්තයි මේ සංඥාව. චේතනා පහළ වෙවි මේ කර්ම රැස්වීම මෙයාට චිත්තයි. දැන් මේ විඥානයේ පැවැත්ම චිත්තයි. දැන් හිත පිහිටන්නේ පංච පාදානස්කන්ධේ. හිතයි ප්‍රඥාව වැඩිච්ච නිසා ඔන්න දැන් යා සිහි කරනවා මේ කෙරෙහි ඇති තණ්හාව නැතිකමයි සැපේ. ඒතං සන්තං මෙයි ශාන්ත. ඒතං පනීතං මෙයි ප්‍රනීත. යදිදං සබ්බ සංඛාර සමතු. මේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? සබ්බෝපදීපටි නිස්සග්ගෝ. සියලු කෙලෙස් සහිත කර්මයන්ගෙන් බැහැරවීමක් ඇද්ද? තණ්හක්ඛයෝ තණ්හාව ක්ෂය වීමක් ඇද්ද? විරාගෝ නොවැල්මක් ඇද්ද? නිරෝධෝ තණ්හාව නිරුද්ධ වීමක් ඇද්ද? නිබ්බාණං නිවීමක් ඇද්ද කියලා ඒ යමා නිවනේ හිත පිහිටවනවා. ඒක තමයි ඵලය. දැක්කද විදර්ශනාවෙන් ප්‍රඥා වැඩෙනවා මාර්ගයේ. දැක්කද ඵලය? දැන් මේ කොහෙවත් තියනවද ඊට මෙයාට අදිෂ්ඨාන කරන්න කියලා? මට මේ ඵලඥාන මාර්ගඥාන පහළ වේවා කොහෙවත් තිබ්බද මේ? එහෙනම් මේ ඔක්කොම රහස් බණට අයිති දේවල් මිසක් ඇත්ත ධර්මයට අයිති ඒවා නොවේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මෙයා එහෙම හිත පිහිටවනකොට මෙයාගේ ප්‍රඥාව වැඩිච්ච ප්‍රමාණය හොඳටම තියුණු විදිහට ප්‍රඥාව වැඩිලා ගියෝ මෙයාගේ හිත අමා නිවනේ පිහිටවනකොට ආශ්‍රයෙන් ෂේ වෙලා තමයි නිවනට හිත පිහිටන්නේ. නිවනේ ඒක සංඥාවක්. ඒකට මොන සංඥාද කියන්නේ? ගිරිමානන්ද සූත්‍රය අපි කියා දුන්නා නිරෝධ සංඥා. මේ නිරෝධ සංඥාව මේ කියන්නේ මේක තමයි ඵල සමාපatti. මතකද මම ඔබට කිව්වා ආනාපාන සතිය තුල කළත් මේක තමයි කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ අනිත්‍ය දර්ශනේ වඩන්න ඕනේ. වඩනකට තමයි තියෙන්නේ. එතකොට නිරෝධ සංඥා කියන්නේ මේක. ඔබට මතකද මම මේ පාලි කොටස් කිව්වා? ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතේ. ඒක සංඥාවක්. තණ්හාක්ෂේ වූ බව හඳුනා ගැනීමත්. හැබැයි මේ හඳුනා ගැනීම පංචපාදානස්කන්ධය හඳුනා ගැනීමල නොවේ. එතකොට ඒ හඳුනා ගැනීම තුල තියෙන පංචපාදානස්කන්ධේ නිදහස් වීමක්. එතකොට තණ්හා නිරෝධී හිත පිහිටීමක්. එතකොට තණ්හාව නැතිවීමේ හිත පිහිටීම. බුදුරජාණන් වහන්සේ වදාළා යාට සීළු ආශ්‍රවෙන් ක්ෂය කරන්න පුළුවන්කම තියෙනවා එතන. එහෙනම් පළවෙනි ධ්‍යානයේ තුලත් ඔව් ආශ්‍රවෙන් ක්ෂය කළා රහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ඒ අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් යාට ඒ විදිහටම හිත වැඩුණේ නැත්තම් අනාගාමී වෙනවා. ඒ කියන්නේ ස්ථිරවම එනං යාගේ කාමරාග පිටික ඒ කියන්නේ ඕරම්භාගී සංයෝජන පහම ස්ථිරවම ප්‍රහාණය වෙලා යනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හිටි පිරිනුවම් පානවා. දැන් බලන්න මේ සමාධිය දිනු කරගන්න පුළුවන් වෙච්ච අයට කොච්චර ලාභයක්ද මේ? සමහරුන්ට සමාධිය දිනු වෙනවා. නමුත් ඒ ප්‍රමාණයෙන් ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ. සමහරුන්ගේ ප්‍රඥාව දිනු වෙනවා. ඒ ප්‍රමාණයෙන් සමාධිය දිනු වෙන්නේ නැහැ. මේ නිසා මේක දෙකම බැලන්ස් වෙලා ඉන්නේ කලාතුරකින්. නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි මේක ගානට හරි ගස්ස ගන්න. ප්‍රඥාව දිනු නෙක්කිනා ප්‍රඥාව දිනු කරමින් සම්මති වඩන්න ඕනේ. සමති වැඩෙන එක්කෙනා ප්‍රඥාව ප්‍රඥාවත දිනු කරන්න ඕනේ. දෙකම එකට වැඩෙන කෙනාට උනස් සමාත් පළවෙනි ධානයේ ඉන්නකම්ම දිනු කරන්න ඕනේ. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දෙවෙනි ධානයේදී ඔය විදිහටම විදර්ශනා වඩලා නිර්වාණ ධාතුවට මේකේ තියෙන එකට වචනයක් අමතාද අමත ධාතු කියලා. අමත ධාතු කියන්නේ නිවන. නිවනේ හිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙ වඩලා නිවනේ මේ විදිහට විදර්ශනා වඩලා තුන්වෙනි ධ්‍යානෙ නිවනට හිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. හතරවෙනි ධ්‍යානෙ වඩලා ඒ තුලින්ම විදර්ශනා වඩලා නිවනට හිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. ඒකේ රූප ධ්‍යාන, අරූප ධ්‍යාන වලින් ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන කියන තුනේ පුළුවන් නිවනට හිත පිහිටවන්න පුළුවන්. නේව සංඥානා සංඥායතනේ බෑ. ඒ මොකද? සංඥාව අල්ලන්න බැරි නිසා. නේව සංඥානා සංඥායතනේ නේව සංඥානා සංඥා කියන්නේ සංඥාව ඇත්තිත් නැති නැත්තිත් ඇති ස්වභාවයට සමාධිය සියුම් කළා. එතන බෑ කියනවා මානසිකාරය පවත්තන්න. අනිත් හැම එකෙම පුළුවන්. එතන විදර්ශනා වඩලා මොකද කරන්නේ? අමානෙ වෙන හිත පිට ගමන් යාගේ ගැටලු ඉවරයි. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලි ධර්මය මේ වගේ ධර්මයක් ගාලා යනවා කිව්වහම වෙන ආගමකට අයියෝ. ඊටත් වඩා වාසනාවක්ේ මනුස්ස ජීවිතයට තියෙනවද? ඉතින් ඒ කොට්ටාපැත්තේ 15,000ක් දීලා හරවනවලු. ඉතින් මං ගම මේ සෘතුවත් ආර ශ්‍රාවකයෙක් නම් 15,000 නෙමෙයි රටවල් 15ක් දුන්නත් හරවන්න බෑ. ආන් එකයි වෙනස. එතකොට මේ වගේ ධර්මයක් අහුවට පස්සේ කොහොමද මේ හිත පහදවපු එක අර මිත්‍යා දෘෂ්ටියක අදහන්නේ? ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන්සේ එහෙමනම් මේ සමහරුන් මොකද මේ සමාධියම හොඳට දිනු කළා අරූප ධ්‍යාන දක්වා එහෙම දිනු කළා නිවන අවබෝධ කරන්නේ සමහර මොකද මේ පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙන් නිවන අවබෝධ කරන්නේ කියලා අහනවා. බුදුජානන් වහන්සේ වදාලා ආනන්දය ඕකට තමයි කියන්නේ එක එක්කිනා තුල එක එක්කිනා තුල දිනු වෙන අභ්‍යන්තර කුසලතාවල වෙනස්කම, ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම. එහෙමනම් අපි එක එක්කිනා තුල විවිධාකාරයට මේක වෙඩෙන්නේ. ඒකටයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. විඤ්ඤෝහි කියන්නේ විඤ්ඤෝ කියලා කියන්නේ බුද්ධිමත් කෙනා. විඤ්ඤෝහි කියන්නේ බුද්ධිමත් උදවිය විසින්. පච්චත්තං කියන්නේ වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගත යුතුයි. වෙන්වෙන් වශයෙන් කිව්වේ සමහර අයට හොඳට සමාධිය වඩලා විදර්ශනා වඩනවා. සමහර ඉස්සර විදර්ශනා වඩලා ඊට පස්සේ සමාධිය වඩනවා. මේ වගේ එක එක්කෙනා එක එක්කෙනාට අදාළ පිළිවෙලවල වලින් සමත විදර්ශනා වඩාගෙන මේ ධර්මය අවබෝධ කළ යුතුයි. ඒක තමයි පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි. දැන් මේ කියපු මේ එකක්වත් මේ මරණයෙන් පස්සේ අවබෝධ කරණේවද මේ දැන් පුරුදු කරණේවද? දැන් තේරෙනවද මේ ධර්මයේ තියෙන්නේ මේ ජීවිතයේදී අවබෝධ කරන්නනි අපරාධ මේකත් ආචාරලා මේ අකාලික ධර්මයේ බැහැර කළා අකුසල හිත පිහිටවගෙන ඉන්නවා කිසි ගාණක් නැහැ අකුසල් සීකර කර උහි ඉන්නවා කිසි ගාණක් නැදර කොට වගේ උහි ඉඳලා මෙල්ලා යනවා ඒක ඉතින් කිසි අමුත්තක් නැහැ දර කොටේ එකයි මේ මනුස්ස පරාණේ කිසි අමුත්තක් නැහැ මේ අමුත්තක් වෙන්න නම් මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ පිවිසෙන්න ඕනේ දැන් ඔබට තේරෙනවද මේක මේ හොඳ බුද්ධියක් හසුරුවලා කරන්න පුළුවන් හැබැයි බුද්ධිය කියන එක මේ උගත්කම නිසා වෙනවා එහෙම එකක් නෑ ආ හිතන්න පුළුවන් පුංචි එක්කෙනාටත් හිතන්න පුළුවන් නම් අවබෝධ කරන්න පුළුවන් මහයි කිනාටත් හිතන්න පුළුවන් නම් අවබෝධ කරන්න පුළුවන් පුංචි එක්කෙනාටත් හිතන්න බැරි නම් අවබෝධ කරන්න බැඳ පොඩි පොඩි දර කොටේ වගේ මහයි කිනා හිතන්න බැරි නම් අටු අම්බැහපු දර කොටේ වගේ මුකුත් කරන්න බෑ හිතන්න පුළුවන් එක්කෙනා විතරක් අවබෝධ කර ගන්නවා ඔබ කැමති කොහොම කෙනෙක් වෙන්නද අටු අම්බැහපු දර කොටයක් වගේ ඉඳලා මැරිලා යන්නද හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න අන්න හරි හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න නම් මොකද කරන්න ඕනේ හිතන්න පටන් ගන්න ඕනේ ආන්න එතකොටයි හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ ඊළඟ එක තමයි මේ දිනුවට තව රහසක් තියෙනවා මං කියන්නද හැබැයි රහස් වුණාට මේ එලිපිට කියන්නේ රහස් බනට ඇති නෑ මොකද්ද මරණ සතිය වඩන්න මේක හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ එතකොටයි මරණ සතිය වඩන්නේ නැතුව හිතන්න පුළුවන්කම දිනු වෙන්නේ ඔබ හිතන්න මේ අද රැයට මම මැරුණොත් මම මැරෙන්නේ මොනවත් එක්කද මේ හිතනේ ප්‍රධාන වෙන්නේ ඊළඟ කර්මයනේ ප්‍රධාන වෙන්නේ මොකද්ද දැන් ටැග් කියලා කල්පනා එතකොට අන්න කලබල වෙලා හිත පිහිටනවා ඉක්මනට ඉක්මනට එහෙමනම් සිය පිහිටවා ගන්න ඕනේ දැන් ඔබ නිින්ද යනකම් හොඳට ඔන්න විදර්ශනා වඩනවා එයි දැන් කල්පනා කරන්න ඔබ දැන් නිින්දේදී මල්ලුත් මොකද වෙන්නේ එහෙනම් මං කුසල චිත්තයකින් නිදා ගන්න ඕනේ එහෙනම් නිින්ද යනකම් විදර්ශනා වඩනවා අවදි වුණාට කල්පනා කරන යාන්තම් ඒ රැත් බේරුණා අද දවසේදී මම කොහොමද කරන්නේ හොඳ සාධාරණ කෙනෙක් වෙනවා වෛර කුරුද නැති කෙනෙක් වෙනවා ඔව් මිත්‍යා දෘෂ්ටියට යන්නේ කෙනෙක් වෙනවා වචනේ පරිස්සම් කරගන්න කෙනෙක් වෙනවා හිත පරිස්සම් කරගන්න කෙනෙක් වෙනවා ඉක්මනට ඉක්මනට වැරදි වලින් මිදෙන කෙනෙක් වෙනවා මේ ඔක්කොටම මරණ සතිය තමයි පිහිට වෙන්නේ අපේ පින්වත් සෝම ස්වාමීන් වහන්සේ හිතුවනම් අර මරණේ මෙහෙම සිද්ධ වෙයි කියලා. එහෙනම් ඕක අල්ලගෙන ඉන්නවද? නෑ. මේ නිසා මරණ සතිය වඩන්න ඕනේ. මරණ සතිය නොවැඩුවොත් ප්‍රමාද වෙන තැන තමන්ටවත් යන්න බෑ. ඔන්න දැන් ධර්මය අවබෝධ කරගන්න හිතන්න ඕන රහසක් තියනවා. ඒ නිසා ඔබ මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න හිතන්න පටන් ගන්න නෝනින් කල්පනා කරන්න හැමතිස්සෙම හිතට පණිවිඩයක් ඇතුල් කරන්න මෙහෙම මම 100න් ඉන්න කෙනෙක් වෙනවා මම 100න් ඉන්න කෙනෙක් වෙනවා මං අකුසල් දුරු කරනවා මට දැන් ඕවා ඕනේ නැහැ දැන් ගියේ දේවල් ගියා කියලා පරණ අකුසල් ගැන හිත හිතා පසුතැවෙන්න නම් එපා ඒක හිතන්න බැරි කමේ ලක්ෂණයක් එහෙම කරන්න බෑ මේක ඒ ගියේ දේ ගියා ඒක ඉවරයි මං හිතන්න පුළුවන් කෙනෙක් වෙනවා කියලා හිතලා අවබෝධ හිත පිහිටවන්න ඔබට මේ ජීවිතය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ශ්‍රී සද්ධර්මය උපකාර වේවා සාදු සාදු සාදු සතර මහා ධාතුන් නිසා හට ගන්නා යම් රූපයක් වේද ඒ රූප සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ රූප සියල්ලම හේතු නිසා හටගන්නා හින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශයෙන් නට ගන්න යම් විඳීමක් ඇද්ද ඒ විඳීම් සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හේතු නිසා හටගන්න ඒ සියලු විඳීම් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශයෙන් නට ගන්න යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සංඥා සියල්ලම හේතුන්ගෙන් හටගන්නාගෙයින්ද හේතු නැතිවීමෙන් නැතිවී යන හේඳ ඒ සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශයෙන් හටගන්න යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු චේතනා හේතු නිසා හටගන්නාහින්ද හේතු නැතිවීමෙන් නැතිවී යන හේඳ ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාම රූපයෙන් හටගන්න යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු විඥාන හේතු නිසාට ගන්නායින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සතර මහා ධාතුන් නිසා හටගන්නා මේ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ සියලු රූප හේතු නිසා හටගන්නාවේ හේතු නැතිවීමෙන් නැතිවී යනගේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසේ ස්පර්ශයෙන් නැතිවෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඇසේ ස්පර්ශයෙන් නැතිවෙන සියලු විඳීම් ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන නිසා